නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට පින්වත්නි ධර්ම දේශනාව ආරම්භ කරමු. ඉතින් පින්වත්නි මේ ඉරිදිපාද හතර තමයි අපි දැන් ඉගෙනගෙන යන්නේ. සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වලින් සතර සතිපට්ඨාන ඉගෙන ගත්තා. සතර සම්‍යප්ප්‍රදාන වීරිය ඉගෙන ගත්තා. සතර ඉරිදිපාද ඉගෙන ගත්තා. අද යෝගාවචරයේ භාවනා විදියට වඩන හැටි ඉගෙන ගන්නේ. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා පංච ඉන්ද්‍රිය, පංච බල, ඊළඟට සත්බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ කරුණු කාරණා ටික අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් පින්වතුනි, ඉරිදිපාද කියන එක අපි කෙටියෙන් වචනෙන් සිංහලෙන් සීකලා චන්දචිත්ත විරිය විමර්ශනා. නිවන පිණිස තියෙන කැමැත්ත, ඊළඟට වීරිය, අදිෂ්ඨානය, විමර්ශනාව. චන්ද විරිය චිත්ත විමර්ශනා. එතකොට පංචිල්වත් රකින්න බෑ කැනත්තක් නැතුව. වීරිය නැතුව, අදිෂ්ඨානය නැතුව, කරුණු කාරණා තේරුම් ගන්න නැතුව ඕනෑම කටයුත්තක් කරන්න මුල් වෙනවා. හැබැයි මේක පැති දෙකකට යොමු වෙනවා. එකක් තමයි ලෞකික පැත්තටත් යොමු වෙලා යනවා. ලෝකෝත්තර පැත්තටත් යොමු වෙනවා. ලෞකික පැත්තටම මිනිසුන්ගේ තියෙන කැමැත්ත තමයි හරවන්න ඕනේ කුසල් දිනු කරන්න අකුසල් ප්‍රහාණය කරන පැත්තට. ලෞකික ලෝකයේ තියෙන වීරියම තමයි හරවන්න ඕන ලෝකෝත්තර පැත්තේ වීරියට. ඒතකොට ලෞකික ලෝකයේ තියෙන වීරිය තමයි අකුසල් ගැන ගානක්වත් නැහැ. කුසල් ගැන ගානක්වත් නැහැ. සැඩපහර යනවා. ඒ සැඩපහර යද්දී ඒ හිතට එන අකුසල් සමෘද්ධිමත් කරගන්න වීරිය කරනවා. හිතට එන අකුසල් සමෘද්ධිමත් කරගන්න වීරිය කරනවා. රාගයක් ඇති වුණාට පස්සේ ඒ රාගය සංසිඳුවා ගන්න වීරිය කරනවා. ඒ රාගය මේ තෘප්තිමත් කරගන්න. නිවන කියන්නේ අනිත් පැත්ත. උපන්නා වූ රාගය ප්‍රහාණය කිරීමට වීරිය කරනවා. ඊළඟට සාමාන්‍ය ලෞකික ලෝකේ යම් දෙයක් කරා යන්න හොඳ අදිෂ්ඨානයක් තියෙන්න ඕන. එතකොට ඒ අදිෂ්ඨානය ඉගෙන ගන්න, රස්සාවල් කරන්න මිනිසුන්ගේ තියෙනවා. නමුත් නිවන පිණිස කෙනෙකුගේ අදිෂ්ඨානයක් තියෙනවා. ඒක තමයි චිත්ත විරුද්ධ පාදය. සතර සතිපට්ඨානය වඩන්න, බෝධිපාක්ෂික ධර්මය වඩන්න, මාර්ගඵල අවබෝධයට ඔහුගේ තියෙන අදිෂ්ඨානය. ඊළඟ විමර්ශා කියන්නේ කරුණු නුවණින් විමසීම. ඒකට අපි එදා ඉගෙන ගත්තා පාලියෙන් කියන්නේ මෙහෙමයි. ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉරිදිපාදය, විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉරිදිපාදය, චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉරිදිපාදය, විමර්ශා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉරිදිපාදය. බලවත් කැමැත්තෙන් යුතුව හිත එකඟ කරන එකට කියනවා ඡන්ද සමාධිය කියලා. ඒ තුලින් අකුසල් ප්‍රහාණය කළ කුසල් උපදවන වීරියට කියනවා ප්‍රධාන සංඛාර සමන්නාගත කියලා. ඉරිදි උපද්වන්ත මාවත නිසා ඉරිදිපාද කියනවා. ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර ඉරිදිපාද එය කියන එක හැදෙන්නේ මේ විදිහට. ඒතර වචනයක් ගානේ අර්ථත් ඉගෙන ගත්ත අපි මීට කලින්. මම ඔබට නැවත මතක් කිරීමක් ඒ කලින්. පින්වතුනි, ඔන්න දවසක් අපගේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පූර්වාරාම නම් වූ විගාර මාතු ප්‍රාසාදයේ වැඩ සිටියා. ගන්ධපුටි සංඝයා වහන්සේලා ටිකක් එක දිගට කය දැන් පූර්වාරාමේ කෑ ගහනවා, හිනා වෙනවා, ඇඟිලි යන ගන්නවා, ඊළඟට සිවුරත් එහෙම දාගෙන හරියට මේ තරුණ කොල්ල සෙට් එකක් එකතු වුණාට පස්සේ කෑකොස්සන් ගහගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉදින් පූර්වාරාමයේ යටතට්ටුවේ කටි ඒ විදිහට සද්දේ. භාග්‍යතුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට කතා කළා මොග්ගල්ලාන මෙහෙන්ද. මොග්ගල්ලාන ඔබට පේන්නේ නැද්ද ඔබගේ සහෝදර විසුන් වහන්සේලා ප්‍රකෘති ඉන්ද්‍රියයන්ගෙන් යුක්තව මාන්නෙන් යුක්තව කච කච ගාමින් කිසිම සංවරයක් නැතුව ශාස්ත්‍රඥ වහන්සේ වැඩ ඉන්න තැනක් තින්නේ හැටි. මොග්ගල්ලාන මේ භික්ෂුන් සංවේගයටපත් කරන්න කියව. මේ භික්ෂුන් සංවේගයටපත් කරන්න කියව. දැසේ මොග්ගලම් මහරහතන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රී පාද පත්මය ශිරසින් ඇඳලා එතනින් එළියට වැඩලා මහා පොට ඇඟිල්ලෙන් පූර්වාරාමයේ හෙලෙව්වා. බලවත්ව හෙලෙව්වා. තොටිල්ලක් වගේ හෙලෙව්වා. භාග්‍යතුන් වහන්සේ ඉන්න තැන හෙලවෙන්නේවත් නැහැ. අනිත් ඔක්කොම පූර්වාරාමයේ මෙහෙම හෙලවෙනවා. ආර ස්වාමීන් වහන්සේලා බය වෙලා ඇඟේ ලොම් කෙලින් වෙලා දාඩිය දාලා කටවල් ඇරිලා ඇස් උඩ ගිහිල්ලා ඊට පස්සේ ඉහි ස්වාමීන් වහන්සේ කියනවා අම්මෝ මෙච්චර මනාව ගැඹුරු කොට හාරලා මනාව හදලා තියෙන පූර්වාරාම ගොඩනැගිල්ල ප්‍රාසාදයේ බලවත්ව හෙලවෙනවානේ මොකද්ද මේ වෙන්නේ කියලා බය වෙලා මුගලම් මහරහතන් වහන්සේ මහා පොට ඇඟිල්ලෙන් හෙලෙවි පයේ මහා පොට ඇඟිල්ල ඊට පස්සේ ඒ ස්ථානයේ බුදුරජාණන් වහන්සේ ගන්ධකුටියෙන් දැන් හැදියා වඩිනකොට සංගය දාඩිය දාගෙන ඇසුර ගිල ඇඟේ ලොම් කෙලින් වෙලා ඔක්කොගෙම භාග්‍යතුන් වහන්සේ වදාලා කිමද පින්වත් මහණෙනි මේ දාඩිය දමාගෙන කටවල් උඩට අරගෙන මේ සංවේග ප්‍රාප්ත වෙලා ලොම් කෙලින් වෙලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මනාව මේ ඉදි කරලා තියෙන පූර්වාරාම ප්‍රාසාදය බලවත්ව කම්පා වුණානේ කෙලුණානේ සෙලවී ගියානි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මොග්ගල්ලාන භික්ෂුව තමන්ගේ පාදේ මහා පොට ඇඟිල්ලෙන් තමයි ওই මහා පූර්වාරාම ප්‍රාසාදය දැන් සෙලවී බලන්න එකම තැනක එකම පිරිසක් ඇඟිල්ලෙන් යන්නේ hina වෙවි ඉන්නකොට දැන් ওই ඇඟිල්ලෙන් යන්නේ hina වෙන ඇඟට තට්ටු කර කර hina වෙන ඒවා භාග්‍යතුන් වහන්සේ ගරහා වදාළ දේවල් මේක තියෙන එක එක්කිනාට තට්ටු කිරිල්ල නෙවෙයි. තමන්ගේ කෙලෙස් වලට තට්ටු කර කර යවන්න ඕන. එහෙම බුද්ධ ශාසනය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔය මොග්ගල්ලාන භික්ෂුව උච්චර ඍද්ධිමත් සම්පන්න උනේ කොහොමද කියලා දන්නවද කියලා ඇහුවා. අනේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරන ශේක්වා පින්වත් මහණනි ඔය මොග්ගල්ලාන භික්ෂුව ඉතාමත් හොඳින් ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාග ත්‍රිවිධ පාදේ වැඩුවා වීරිය සමාධි සමාධි සංඛාර සමන්නාග ත්‍රිවිධ පාදේ වැඩුවා චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාග ත්‍රිවිධ පාදේ වැඩුවා මීමාංසා සමාධි ප්‍රධාන සංකාර සමන්නාග ත්‍රිවිධ පාදයේ ලැබුවා. ඒ නිසා තමයි මොග්ගල්ලානට උච්චර දේවල් කරන්න පුළුවන්. පින්වත් මහණෙනි මොග්ගල්ලානට මේ කුරුල්ලෙක් ආකාශයට නැගිනවා වගේ මේ ශරීරය ආකාශයට ගන්න පුළුවන්. පින්වත් මේ මහණෙනි මේ මොග්ගල්ලානට පුළුවන් මේ ඊරසඳ අතින් ස්පර්ශ කරන්න. එක වගේ ශරීර දහස් ගණන් මවන්න. නොපෙනී ගමන් කරන්න. පර්වත බිත්තිහරා ඒ වගේ වදින්න නැතුව යන්න පුළුවන්. ජලයේ සක්මන් කරන්න පුළුවන්. පොළොවේ කිඳා බහින්න පුළුවන්. ඔය මොග්ගල්ලානට දෙවියන් දිව්‍ය ලෝක ඕන තරම් පේනවා. ඔය මොග්ගල්ලානට දෙවියන්ගේ ශබ්දය අහන්න පුළුවන්. පින්වත් මහණෙනි මොග්ගල්ලානට හැම කෙනාගේම හිත කියවන්න පුළුවන්. පින්වත් මහණෙනි මොග්ගල්ලානට මිනිස්සු ඉපදින සත්තු ඉපදින මැරෙන චුති උපත දකින්න පුළුවන්. දෙව්ලොව අපාය දකින්න පුළුවන්. පින්වත් මහණෙනි, ඔය මොග්ගල්ලානට සියලු කෙලෙස් නැසූ ආසවක්ඛ ඥානය තියෙනවා. පින්වත් මහණෙනි, ඒ සියල්ල මොග්ගල්ලානට ලැබුණේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන ඉදිරිපාද මනාව වඩපු නිසා. දැක්කද? ඉදිරිපාද වැඩිම. ඉතින් බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න කලින්ම හිතිලා තියෙනවා කොහොමද මේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන ඉදිරිපාද හතර භාවනා වශයෙන් වඩන්නේ කියලා. දැන් එහෙනම් මේක භාවනා වශයෙන් වඩන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕන. ඒකට පින්වතුනි තියෙනවා ක්‍රමයක්. ඒක තමයි දැන් මේ ත්‍රිවිධපාද විග්‍රහ කරලා තියෙන විභංග සූත්‍රයේ තියෙනවා. මේ ත්‍රිවිධපාද වඩනකොට ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන මේක මේ අහගෙන හිටියත් සැපයක්. ශවම් පතට මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්න මේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන ඉරිදිපහද භාවනා වශයෙන් වඩන්නේ මෙහෙමයි. ඒ තමයි මේ ඉරිදිපහද අතිශයින් සැඟවීමට යන්න දෙන්නේ නැතුව තියෙන්න ඕන. ඒකට කියනවා අතිලීනෝ භවිෂ්‍යති. සැඟවීමකට යනවා නැච අතිලීනෝ භවිෂ්‍යති. සැඟවින්ද දෙන්නේ නැතුන් ඉන්න ඕන. ඒක කොහොමද සැඟවින්ද දෙන්නේ නැතුව ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන ඉරිදිපාද හතර තියාගන්නේ කියලා දැන් විස්තර කරනවා ඈ. එතකල් ඉවසරින් ඉන්න ඕනේ. ඊළඟට දැඩි කොට ගන්න හොඳ නෑ මේ ඉරිදිපාද හතර. ඊළඟට මේ ඉරිදිපාද හතර තමා තුල අප්‍රකට වෙන්න දෙන්නත් හොඳ නෑ. හැකිලෙන්න දෙන්නත් හොඳ නෑ තමා තුල. ඊළඟට පිටතට විසිරෙන්න දෙන්නත් හොඳ නෑ. ඊළඟට පෙරපසු සංඥාවෙන් වාසය කරන්නත් ඕන. ඒ වගේම ඉරිදිපාද වදනකොට උදේ වඩපු විදිහටම හවස වඩන්නත් ඕන. හවස වදනකොට හවස වඩපු විදිහට උදේ වඩන්නත් ඕන. යටිකය බලන විදිහට උඩුකය දිහා බලන්නත් ඕන. උඩුකය දිහා බලන විදිහට යටිකය දිහා බලන්නත් ඕන. දහවල බලන විදිහට රාත්‍රියටත් බලන්න ඕන. රාත්‍රියට භාවනා කරන විදිහට දහවලට භාවනා කරන්නත් ඕන. මෙසේ විවෘත වුණ බාහිර දේකට නොබැඳුන සිතින් බැබලීම සහිතව ඉර්ධිපාද වඩන්න ඕන. සිත වඩන්න ඕන. ඔය හැම වචනයක්ම තීරුම් කළා දෙනවා. ඔකට පාලියෙන් කියන්නේ මෙහෙමයි. ඉති මේ ඡන්தோ නච අතිලීනෝ භවිෂ්‍යති. මාගේ ඡන්දය අතිශයෙන් හැකිලෙන්ට දෙන්නේ නැහැ. නොහැකිලී. නැච පග්ගහිතෝ භවිෂ්‍යති. දැඩිකොට ගන්න දෙන්නේත් නැහැ. නැච අජ්ජහත්තං සංකිට්තෝ භවිෂ්‍යති. තමා තුල හැකිලෙන්ට දෙන්නේත් නැහැ. නැච බහිද්දා විචිත්තෝ භවිෂ්‍යති. බාහිරට විසිරෙන්න දෙන්නේත් නැහැ. පච්චාපුරේ සංඤේච විහෙරති. පෙරපසු සංඥාවෙන් වාසය කරනවා. කොහොමද යථාපුරේ තථාපච්චා පෙරවරුවේ යම්සේද පස්වරුත් ඒ වගේ යථාපච්චා තථාපුරේ පස්වරු යම්සේද පෙරවරුවේත් ඒ වගේ යථා අදෝ තථා උද්දං යක යම්සේද උඩත් එසේ යථා උද්දං තථා අදෝ උඩ යම්සේ නම් යටත් එසේ යථා දිවා තථා රත්ත්‍යං දිවා කාලේ යම්සේද රාත්‍රියේත් එසේ යථා රත්ත්‍යං තථා දිවා රාත්‍රී අංශේද දවල් කාලෙත් ඒ වගේ ඉති විවටේන චේතසා අපරියෝ නද්දේන සප්ප භාෂං චිත්තම් භාවේති. මේ විදිහට විවෘත වූ බාහිර දේකට නොබැඳුන සිතින් බැබලින් රහිතව සිත වදනවා. පින්වතුනි ඔය වචන අපි ගැඹුරුයි අපිට තේරෙන්නේ නැති දෙයක් කියලා හිතන්න එපා. තේරෙන දෙයක් මේ ඉරිදිපාද වදනකොට අපි අවේ මේ භාවනා බෝධිපාශික ධර්ම පටන් ගත්තේ කායනුපස්සනාවෙන්නේ. එතකොට ආනාපාන සති භාවනාව හෝ කාය ඊළඟට ඉරියාපතේ හෝ අසුබ භාවනාව හෝ ධාතු මනසිකාර භාවනාව හෝ නවසීවිතිකේ හෝ හක්මන් භාවනාව හරි මොකක් හරි භාවනාවක් කරද්දී ඒක කරන්නේ කැමැත්ත මුල් වෙලා, වීරිය මුල් වෙලා, අදිෂ්ඨානේ මුල් වෙලා, විමසීම මුල් වෙලා. එහෙනම් මේ කායानुපස්සනා භාවනාව ආරම්භයේදීම ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ත්‍රිවිධ පාද හතර තියෙනවා. එතකොට ඒ භාවනාව වඩද්දීන් තමන්ගේ හිතේ තියෙන ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන එක තමයි සැඟවෙන්න දෙන්න හොඳ නැත්තේ. ඒක දැඩිවෙන් ගන්නත් හොඳ නැහැ. ඊළඟට හැකිලෙන්න දෙන්නත් හොඳ නැහැ. විසිරෙන්න දෙන්නත් හොඳ නැහැ. ඊළඟට ඡන්ද චිත්ත වීරිය විමර්ශා මුල් වෙලානේ භාවනාව කරන්නේ කායानुපස්සනාවේ. ඒ කරන භාවනාව උදේස කරන විදිහටම හවස කරන්නත් ඕන. හවස කරන විදිහට උදේට කරන්නත් ඕන. ඊළඟට කායानुපස්සනාවේ අපි හොඳට කිස්රොදෙන් පල්ලහැට මේ කයේ අසුභය බලනවා වගේ යටිපතුලෙන් උඩටත් කයේ අසුභය බලන්න ඕන. දහවල් කාලයේ හොඳ ප්‍රමෝදයෙන් භාවනා කරනවා වගේ රාත්‍රි කාලෙත් කරන්න ඕන. රාත්‍රි කාලයේ හොඳට භාවනාව කරනවා වගේ දහවල් කාලෙත් කරන්න ඕන. මෙන්න මේ විදිහකට කිසිම දෙයකට බැඳෙන්නේ නැතුව සතර සතිපට්ඨානයේ මනාව හිත වඩන්න ඕන, හිත බබලන ආකාරයෙන්. ඔන්න ওই ටික තමයි දැන් ඔය කිව්වේ. දැන් ආයේ තේරුම් කළ දෙන වචනෙන් වචන. අපි කවුරුත් මේ බුද්ධ ශාසනය ඉගෙන ගන්න අයනේ. ඒ නිසා නැවත නැවත අපි ඉගෙන ගන්න ඕන. ඒකද තමයි අපිට මතකයේ තින්නේ. අනේ පුංචි කාලේ අපිට මොන්ඩිසෝරියේදී ගුරුවරු කොච්චර නම් කිව්වද එකම දේ දහස් වතාවක්. හෝඩියේ පන්තියේදී කොච්චර නම් කිව්වද දහස් වතාවක්. එකම දේ අප්‍රාථමික අංශයෙන් අපිට ගුරුවරු කොච්චර නම් ආදරෙන් කියලා දෙනවද එකම දේ ගොඩාක් වතාවක්. එක ගණන් ක්‍රමයක් උගන්වන්න කොච්චර නම් අභ්‍යාස දෙනවද? එහෙම නේද අපි ඉගෙන ගත්තේ. එක ඉංග්‍රීසි වචනයක් ඉගෙන ගන්නද වාක්‍ය කීයක් හදන්න දෙනවද? එක ව්‍යාකරණයක් ඉගෙන ගන්නද වාක්‍ය කීයක් හදන්න දෙනවද? එහෙම එහෙම නේද අපි භාෂාවල් පුරුදු වෙන්නේ. ඉතින් මේ බුද්ධ ශාසනය ඉගෙන ගන්නකොටත් අපි මහන්සෙන්න උනේ වගේ අපි ඒව අමාරුයි කියලා අතෑරියේ නෑ. කොහොම හරි කච්ච කාගෙන ඉගෙනගෙන අවසානයේ වතේ වෙනවා. ඇයි මේ බුදුරජාන් වහන්සේගේ බණපදයක් කියනකොට මේව අමාරුයි කියලා අතෑරින්නේ? අපි නැවත නැවත අහන්න ඕන. නැවත නැවත ශ්‍රවණය කරන්න ඕන. බලන්න ඔබට අපි කොච්චර කනුකම්පාවෙන් නැවත නැවත කියලා දෙනවා. එහෙනම් ඔය කියපු වචන ටික නැවත නැවත කියලා දෙනවා දැන්. ඒ තමයි දැන් අපි කියවනේ මොකද්ද? අතිශයින් සැඟවී යන්නේ නැති විදිහට ඡන්ද චිත්ත වීර්ය විමර්ශා ඉරිදිපාද වඩන්න ඕන කියලා. ඒකට ඉරිදිපාදේ කියලා එක වචනයක් අරන් වඩන්න නැහැ. මතක තියාගන්න. ඒ තමයි කායානුපස්සනාවේ භාවනාවල් සතර සතිපට්ඨානය අපි වඩන්නේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා මුල් වෙලා. එක්ක කැමැත්ත මුල් වෙලා, එක වීර්ය මුල් වෙලා, එක අදිස්ථානයේ මුල් වෙලා, එක නොයෙන් මෙවසිය මුල් වෙලා. ඒසගොඩ මේ සතර සතිපට්ඨාන ය තුලමයි මුහු වෙලා තියෙන්නේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශකින ඉරිදිපාදේ. එතකොට මේ ඉරිදිපාද අතිශයෙන් සැඟවෙන්න දෙන්න හොඳ නැහැ. අහනවා කතමෝච බික්කවේ අතිලීනෝ ඡන්දෝ. එහෙනම් කැමැත්ත සැඟවුණා කියලා කියන්නේ මොකක්ද? අතිශයින් සැඟවුණා කියන්නේ. යෝ භික්කවේ ඡන්தோ கோසජ්ජ සහගතෝ கோසජ්ජ සම්පයුත්තෝ අයං උච්චති භික්කවේ අතිලීනෝ ඡන්தோ. මෙයාගේ කැමැත්ත ඡන්ද ඉරිදිපාදේ තියෙනවා. ඒ ඉරිදිපාදේ තිබ්බට කුසීතයි. මෙයා කැමැති ඒ වුණාට කුසීතයි. කැමැත්ත තියෙද්දී කුසීතව ඉන්න අය කොච්චර ඉන්නවද? කුසීතයි කුසීත බවත් එකතු වෙලා ඒ නිසා මෙයාට මෙයාගේ කැමැත්ත නැත්නම් වීරිය නැත්නම් අදිෂ්ඨානෙ නැත්නම් නුවණින් විමසීම කුසීත බවත් එකතු වුණොත් එහෙම ඒකට කියනවා ඒ ඉර්ධිපාද අතිශයින් සැඟවී ගියා කියලා. එහෙනම් කුසීතකම නැති කරගන්නම ඕන මේ ඉර්ධිපාද උඩට එන්න. එතනේ දෙකේ අර්ථය. ඡන්දචිත්ත වීරිය විමර්ශා කියන ඉර්ධිපාද හතර කුසීතකමත් එකතු වුණාට පස්සේ අතිශයින් හැකිලෙනවා. එහෙනම් සසර දුකින් එතර වෙනු කැමති යෝගාවචරය කුසීතකම ගොඩාක් දුරු කරන්න ඕනේ. ඊළඟට තව වචනයක් කියවනේ දැඩි කොට ගන්න එපා මේ ඉර්ධිපාද කියලා. ඒක කොහොමද කරන්නේ? ඒක ඡන්ද ඉර්ධිපාදෙන් විස්තර කරනවා. කතමෝච භික්ඛවේ අතිප්පග්ගහිතෝ ඡන්දෝ. මොකද්ද පින්වත් මහණෙනි, ඕනෑවටත් වඩාගත් මේ ඕනාවටත් වැඩිය වීරියෙන් ගත්ත චන්ද්‍රීර්ධිපාදී කියන්නේ මහණෙනේ. යෝ භික්ඛවේ ඡන්தோ උද්දච්ච සහගතෝ උද්දච්ච සම්පයුත්තෝ අයං උච්චති භික්ඛවේ අතිප්පග්ගහිතෝ ඡන්தோ. එයාගේ ඡන්දචිත්ත වීරිය විමර්ශා කියන එක මෙයා ගන්නවා කොහොමද? උද්දච්චයෙන් විසිරීමේ. කියන්නේ මෙයා ඕනාවට වැඩිය අරන් මෙයාගේ හිත කලබල වෙලා අර හදිසියේ කොරස් කටේ අස්දා ගන්න බෑ කියන්නේ ඒ වගේ එකක්. නිවන් දකින්න කැමැති හරි කලබලයි. නිවන් දකින්න වීරිය තියෙනවා හැම එකක්ම කරනවා කලබලයි. නිවන් දකින්න හරි අදිෂ්ඨානයක් තියෙනවා හරි කලබලයි හිත විසිරිලා. නිවන් දකින්න කැමැති නොවනින් විමසීමක් තියෙනවා කලබලයි. එයාට තේරෙන්නේ නැහැ කෝපද මේක හරියට කරගෙන යන්න ඕන කියලා. හිත විසිරිලා කලබල වැඩි උද්දච්චෙත් එකතු වෙලා ඕනාවට වැඩි හිතනවා වැඩි. එතකොට එහෙනම් සතර සතිපට්ඨානෙ වඩද්දී කුසීත කමෙන්නුත් කරලා හරියන්නේ නැහැ. ඕනාවට වැඩි හිත තරම් කරලත් වැඩන්නේ නැහැ. ඒතර කොච්චර බැලන්ස් එකක් ඕනේද? අන්න ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන ඉර්ධිපාදයේ කලබලයට ඕනාවට වැඩි හිතට අරන් කරන්නේ නැහැ. හිත කලබල විසිරෙන මට්ටමට ගන්නේ නැහැ. යෝගාවචරයා ඒකට ගොඩාක් සසර දුකින් නිදහස් වෙන්න කැමැතිව උත්සාහ කරන කෙනා ගොඩාක් වග බලා ගන්න ඕන මෙන්න මේකට. හිත කලබල වෙන්න දෙන්න හොඳ නැහැ. විසිරෙන්න දෙන්න හොඳ නැහැ. ඊට පස්සේ කියවනේ ඇතුළට හැකිලෙනවා මේක කියලා. ඒ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතමෝච භික්ඛවේ අජ්ජහත්තං සංකිට්ඨෝ ඡන්தோ. ආධ්‍යාත්මයකට තමා තුළට හැකිලී ගිය ඡන්දය කියන්නේ මොකද්ද? යෝ භික්ඛවේ ඡන්தோ තීන මිද්ද සහගතෝ තීන මිද්ද සම්පයුත්තෝ අයං උච්චති භික්ඛවේ අජ්ජහත්තං සංකිට්ඨෝ ඡන්தோ. මෙයාට අකුසල් දුරු කළා කුසල් උපදවා ගන්න එහෙම නැත්නම් සතර සතිපට්ඨානෙ දෙන්න කැමැත්ත තියෙනවා. වීරියක් තියෙනවා. ඊළඟට අදිෂ්ඨානෙත් තියෙනවා. මීමාංසාවක් තියෙනවා. හැබැයි මෙයා නිතර නිතර නිදිමතට යනවා. මෙයාගේ හිත නිතර නිතර නිදිමතට අලසකමට තීන මිද්දෙට බාරයි. තීන මිද්දෙට බර නිසා භාවනා කරන්න කැමති හැබැයි නිදි. භාවනාන්ට හරි කැමති හැබැයි නිදි. එයා එළි වෙන කල් උනත් ඉන්නවා. කිර කිරා ඉන්නවා. එහෙම වුණාට පස්සේ ඉර්ධිපාද හොඳට වැඩෙන්නේ නැහැ. හිත ඇතුළට හැකිලිලා තියෙන යාගේ ඉර්ධිපාද ටික. නැතුව නෙමෙයි. කිර කිර හරි ඉන්නවනේ. හැබැයි හැකිලිලා තියෙන්නේ. තමා තුළට හැකිලි වුණා කියන්නේ නිදි මතට. නිදි කිරා වැටෙනවට තීන මිද්දෙට. එහෙනම් සතර සතිපට්ඨාන භාවනාව වඩන්න ඕන තීන මිද්දේ නිදි මත දුරු කර කර අන්න තීන මිද්දේ නිදි මත දුරු කර කර සතර සතිපට්ඨානේ වඩන එකට තමයි ඉර්ධිපාද වඩනවා කියන්නේ. මේක තේරුම් ගන්න ඕන. ඊළඟට තියෙනවා කතමෝච භික්ඛවේ බහිද්ධා විකිට්ඨෝ ඡන්தோ. බාහිරට විසිරුණ ඉර්ධිපාද. බාහිරට විසිරිලා ඡන්ද චිත්ත වීර්ය විමර්ශනා. ඒක කොහොමද තේරුම් ගන්නෙ? යෝ භික්ඛවේ ඡන්தோ බහිද්දා පංචකාම ගුණේ ආරබ්බ අනුවිචිතෝ අනුවිෂටෝ අයං උච්චති භික්ඛවේ බහිද්දා විචිත්තෝ ඡන්தோ. මහණෙනි, බාහිරට විසිරගිය ඡන්දේ යනු කුමක්ද? මහණෙනි, යම් ඡන්දයක් බාහිර පංචකාම ගුණයන් පිළිබඳව නැවත නැවත සිටීමට යයිද, නැවත නැවත ඒ පංචකාම අරමුණු වල විසිරෙයිද? මහණෙනි, මේ බාහිරට විසිරී ගිය ඡන්දයයි කියන ලැබේ. බාහිරට විසිරුණා කියන්නේ මෙයා සතර සතිපට්ඨානෙ වඩන්න පටන් ගන්නවා. ගත්තට භාවනාවට වැඩිය හිත දුවලා තියෙන්නේ පංචකාමයට. භාවනාවට වැඩිය හිත දුවලා තියෙන්නේ පංචකාමයට. ඒ නිසා සතර සතිපට්ඨානෙ යෙදෙන නිවන කැමති භික්ෂුව අතිශයින් පරිස්සම් වෙන්න ඕන. පංචකාමයේ හිත යවන්න නැතුව තියාගන්න. එහෙනම් සතිපට්ඨාන ධර්මියෝ පංචකාමයේ හිත විසුරුවා ගන්න නැතුව වඩන එකම තමයි ඉරිදි පහද භාවනාව වඩනවා කියන්නේ. ඊට පස්සේ පින්වතුනි තියෙනවා යංච භික්ඛවේ භික්ඛු පච්චාපුරේ සංඤේ විහෙරති. දැන් කොහොමද මේ පෙරපස සංඥාවෙන් වාසය කරන්නේ? යථාපුරේ තථාපච්චා පෙරවරුවේ යංශේ නම් පසු පස්වරුවේත් ඒ වගේ යථාපච්චා තථාපුරේ පස්වරුවේ යංශේ නම් පෙරවරුවේත් ඒ වගේ උදේ දවල් දෙක ගැන මේ කියන්නේ කොහොමද මේ ඉද බික්කවේ බික්කුණෝ පච්චාපුරේ සංඤෝ සුග්ගහිතා හෝති සොමනසිකතා සූපධාරිතා සුප්පති විද්ධා පඤ්ඤාය එවංකෝ භික්ඛවේ භික්ඛු පච්චාපුරේ සංඤීච විහෙරති යථාපුරේ තථාපච්චා තථාපච්චා තථාපුරේ. මෙයා මේ ඉර්ධිපාද භාවනාව වඩද්දී කොහොමද කරන්නේ? මනවින් භික්ෂුව පසු පෙර සංඥාව මනවින් ගන්නා ලද්දේ වෙයි. මනවින් මෙනෙහි කරන ලද්දේ වෙයි. මනවින් දරන ලද්දේ වෙයි. මනවින් ප්‍රඥාවෙන් අවබෝධ කරන ලද්දේ වෙයි. මෙසේ මහණෙනි, භික්ෂුව පෙරපස් සංඥාවෙන් වාසය කරනවා. ඒ තමයි උදේවරුවේ සතිපට්ඨාන භාවනාව කළේ යම් විදියකින්ද? යම් විමසීමකින්, යම් මතකයකින්, යම් දරා ගැනීමකින් නම් උදේවරුවේ සතිපට්ඨානෙ වැඩුවේ. යම් ඕනෑකමකින් ඒ විදිහටම ඒක මතක තියන් ඉඳලා ඒ විදිහටම හවස වඩනවා. දැන් සමහර අය උදේට නිදිමතක් නැතුව හොඳට භාවනා කරනවා. හවස වෙනකොට ටිකක් භාවනා කළා එහෙම නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් හවස කාලේ හොඳට භාවනා කරනවා. උදේට බත් මතේ කියලා ඉන්නවා. නෑ. උදේට සතර සතිපට්ඨානේ වඩනකොට හිතට ගත්තනම් යම් ඕනෑකමක්, යම් ධාරණයක්, යම් කිසි ඒ නිමිත්ත මෙනෙහි කිරීම. ඒ ක්‍රමයටම හවසක් වැඩෙනවා. කියන උදේට තියෙන බණ භාවනා කරන්න උදේට තියෙන කැමැත්ත, වීර්ය, අදිෂ්ඨානෙ, විමසීම හවසටත් ඒ විදිහටම තියෙන්න ඕන. ආනෝකර කියනවා පච්චාපුරේ සංඥාව කියලා. දැන් එක විදිහටම භාවනා උදේ හවස එක විදිහටම බණ භාවනාව හවස යම්සේ නම් උදේසේ උදේසේ නම් යාව හවසත් ඒ විදිහට භාවනා කරනවා නම් සතර සතිපට්ඨානෙ සතිපට්ඨානයේ සීහ පිහිටවීම සතිපට්ඨානෙටයි ති උදේහවස එක විදිහට කරන එක ඉරිදිපාද භාවනාවටයි ති. දැන් තේරෙනවද මේක? ඊට පස්සේ තියෙනවා කොහොමද මේ පින්වතුනි මේ ඉරිදිපාද හතර හොඳට වැඩෙන භාවනාවක් තියෙනවා. කවුරුත් මේක මේ භාවනාව පුරුදු වෙන්න ඕන. ඒ තමයි අශුභ භාවනාව. මේ භික්ෂුන් වහන්සේ නමකට මේ චීවරය ශරීරයට පොරවද්දී ඉස්සලාම පැවිදි වෙනකොට සිවුරු පටිය කරේ ගැටගහද්දී සිවුරු පටියත් එක්කම කියන භාවනාව තමයි කේසා ලෝමා නකා දන්තා තචෝ තචෝ දන්තා නකා ලෝමා කේසා. භාවනා කර්මස්ථානේ දීලම තමයි සිවුර දෙන්නේ. ඊට පස්සේ තමයි සිවුරු ප්‍රතිවේශ කරන්නේ. ඊට පස්සේ තමයි පැවිද්ද දෙන්නේ. ඊට පස්සේ තමයි සිල් දෙන්නේ. එහෙනම් භික්ෂුවකට නිත්‍ය භාවනාවක් විදිහට අසුභ භාවනාව තියෙන්න ඕන. එහෙනම් යථාදෝ තථා උද්දං තථාදෝ උඩසිතේ පහලට බලන්නේ යම් විදිහකටද කිස්සොදෙන් පහලට යටිපතුලෙන් උඩටත් ඒ විදිහටම ශරීරයේ අසුභේ බලන්න පුළුවන් නම් ඒ භික්ෂුවතුම මනාව ඡන්ද චිත්ත වීර්ය විමර්ශනා කෙන ඍද්ධිපාද හතර වැඩෙනවා. ඍද්ධිපාද හතරට බොහෝ උපකාරයි අසුභේ බලන්නේ. ඉද බික්කවේ බික්කු ඉමමේව කායන් උද්ධම් පාදතල අදෝ කේශමත්තක තච්ච පරියන්තම් පුරා නානප්පකාර සසචිනෝ පච්ච වික්කති. මේ කරුණිහිලා බිස්සව කේශරෝදෙන් පහලට යතිපතුලින් උඩට නාන ප්‍රකාර වූ අසුචි කොට්ඨාසි වූ විමසනවා. හමකින් වෙහිලා තියෙන කුණප කොට්ඨාස 32ක් හමකින් වහලා තියෙනවනේ. ඒක නෙමෙයි ශරීරය කියන්නේ. කේශා කිස් ටිකක් නින් හමින් අල්ලගෙන ලෝමා ලොම් ටික නඛා නියපොතු දන්තා දත් ඊළඟට තචෝ සම මංසං මස් නහාරු නහර අට්ටි ඇට අට්ටි මිංජා අට මිඳුළු වක්ඛං වකුගඩු හදයන් හදවත යකනං අක්මාව කිලෝමකං දලබුව පිහකං බඩදිව පප්පාසං පෙනහළු ඊළඟට උදරියං බඩබොක ඊළඟට අන්තං අන්තගුණං අතුණු අතුණු බහං කරීසං අසූචි පිත්තං පිට සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු අසං කේලෝ සිංහානිකං ලසිකා මුත්තංති පිටසෙම ශරවලි දහඩිය තෙල් මන්ද කඳුළු වරුණු තෙල් කෙලසොත් සඳ මිදුළු මුත්‍රා ඕවා ටික තමයි හමකින් වහලන්නේ තියෙන්නේ. කිස්ටිකෙන් පල්හැට පේන්න තියෙන කිස්ටිකම හේතුවේ නැත්තම් පිරිසිදු කලේ නැත්තම් ඔබේ ගෙදර වතුර නැත්තම් පණාව නැත්තම් සබන් නැත්තම් පිරිසිදු කරන ද්‍රව්‍ය නැත්තම් කොණ්ඩෙට මක්ක වෙයිද? හැඩපළු ගෙතනවා, උකුණෝ එලෙඳිත් බෝ වෙනවා, හඩු ගඳ එනවා, ලොම් වලින් ගඳ එනවා, නියපොතු වලින් ගඳ එනවා, හමෙන් ගඳ එනවා, අපි උදේට හොදනවා, ගමනක් ගිය ගමන් හොදනවා, මෝන හොදනවා, ෂර්වියට් වලින් අත පීනවා, ලේන්ස් වලින් පීනවා, වතුරෙන් හොදනවා, පණාවෙන් පීරනවා, සුද්ධ කරනවා. කොච්චර කේශලෝම් නියදස් සම මස් කියන ටිකට විතරක් කොච්චර දේවල් කරනවද? රැයට හොදලා පිරිසිදු කරන නිදාගෙන ආය උදේට නැගිටලා ආය හොදනවා. අපේ මුළු ජීවිත කාලෙම කලේ ඕන්න ඔය පහ සුද්ධ කර කර හිටපු එක. කේශලෝම් නියදස් සම මස් සමාධි. පිටට පේන පහ විතරක්. ඔය තමයි පැකින් එකේ උඩ. ඇතුලේ මාස්ටික් එළියට ගත්තොත් කොහොම වෙයිද? සත්තු පැන පැන කයි. මැස්සෝ වහ වහ වැටෙනවා, වළක්වන්න බෑ. නහරවැල් ඇට ඇට මිඳුළු වකුගඩු හදවත අක්මාව බඩජීව ඊළඟට බඩබොක්ක අසූචි මේවා තැන් තැන් වල ටිකක් ගොඩ ගහලා බලන්නකෝ. තැන් තැන් වලට ගොඩ ගහලා බලන්න. එළිය හිතෙන් බලන්න මේ තමන්ගේ ඇඟේ තියෙන ටික. ඒකාසි පිට කහපාටට සෙම සැරව ලී දහඩිය තෙල් මන්ද කඳුළු උරුණු තෙල් කෙල සොටු සඳමිනු. අර ජරාව මදිවට ඒකට තව ඕජාවකුත් දැම්ම. කෙල සොටු සඳමිනුළු මුත්‍රා කේශරෝදෙන් පහලට යටිපතුලෙන් උඩට මේ ටික බලනවා. භික්ෂුව බලනවා. ඔකට තමයි කියන්නේ යතාදු තථා උද්දං යතා උද්දං තථා දෝ විහෙරති කියලා. මේ විදිහට හොඳට විමසමින් වාසය කරන භික්ෂුවට ඡන්ද චිත්ත වීරි විමංසා කියන 이르දිපාද මනාව වැඩිනවා. එයාට සසර දුකින් නිදහසෙන්න ඕනෑකම බලවත් වෙනවා. වීරිය බලවත් වෙනවා. අදිෂ්ඨානය බලවත් වෙනවා. හොඳට විමසීම ඇති වෙනවා හිතේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද භික්ෂුව යථාදිවා තථාරත්තින්. ඒ කියන්නේ දිවා කාලේ භාවනා කරන විදිහට කොහොමද රාත්‍රී කාලේ කරන්නේ? රාත්‍රී කාලේ භාවනා කරන විදිහට කොහොමද දවල් කාලේ කරන්නේ? ඉද භික්ඛවේ භික්ඛු යේහි ආකාරේ යේහි ලිංගේහි යේහි නිමිත්තේහි දිවා චන්දප සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති සෝ තේහි ආකාරේ තේහි ලිංගේහි තේ නිමිත්තේහි රත්ත්‍ින් චන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේහි යං ආකාරේකින් ඊට පස්සේ යං නිමිත්තකින් යං ඒක අපි විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් ආකාරයකින් යම් සටහන් වලින් එහි ලිංගෙහි කියන්නේ යම් සටහන් වලින් යම් නිමිති වලින් දැන් අපි උදාහරණයක් ගන්නකෝ ඔන්න සීතල හුළඟමන ලාවට මීදුම පැතිරලා තියෙනවා ඉරාවුවක් දැහැගෙන තියෙනවා ලස්සන ගල් තරහක් තියෙනවා අපිට හිතෙනව නැද්ද මේ වගේ තැනකට ගියම් භාවනා කරන්න නැත්තම් මේ වගේ සොඳුරු වෙලාවක් ඒ තමයි යම් යම් සටහන් නිමිති අපි භාවනාවට පොළඹවනවා ඊළඟ ලස්සන රූපයක් තියෙනවා ඊළඟට ලස්සන එතන ඉඳ ගන්න පුළුවන් තැනක් තියෙනවා ඊට පස්සේ වෙන්නේ අනේ චුට්ටක් භාවනා කරන්න නැත්තම් වෙන තැනකදී ඒක හිතුන්නේ නැහැ ඒ සටහන් නිමිති තමන්ගේ භාවනාවට උපකාරයක් වුණා ඒ විතරක් නෙවෙයි බාහිර අභ්‍යන්තරේ කායානුපස්සනාදී වඩනකොට ඒ භාවනා නිමිති උපදිනවා. ඒ භාවනාවට හිතේ කැමැත්ත ඇති වෙන අරමුණ ඇති වෙනවා. අන්න ඒවා දවල් කාලේ යම් විදිහකට තිබ්බද ඒ විදිහට හවසටත් ඒ විදිහට ගන්නවා. දැන් සමහර අය කියන්නේ හවස ඉර බැහැගෙන ගියට පස්සේ භාවනා කරමු කියන්නේ. ඒ කියන්නේ ඉර බැහැගෙන යාම කියන නිමිත්ත ඒ වෙලාවට විතරක් අල්ලලා එහෙම බෑ. මේ භාවනාව වඩද්දි ඉර තියෙද්දිනෝ ඉර බැස්සට පස්සේ උදේ දවල් කතා නැහැ හැම වෙලාවකම එකම විදිහට වඩන්න පුළුවන් විදිහට හිත හදන්න ඕන ආන්න ඒකට කියනවා දවල් යම්සේ නම් රාත්‍රියත් එසේ රාත්‍රිය යම්සේ නම් දවල්ත් එසේ කියලා ඊට පස්සේ තව විදිහක් තියෙනවා ඒ තමයි දිවා රාත්‍රී කාලේ ඡන්ද සමාධිය වඩනකොට දහවල් ගත කරන්නේ යම්සේ නම් දවල් ගත කරන්නේ toy විදිහට කියලා ওই විස්තරය තියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච භික්ඛවේ භික්ඛු විවතේන චේතසා අප්‍රියෝනද්දේන සප්පභාසංචිත්තම් භාවේති විවෘත වූ සිතින් කිලිති වෙන්නේ නැතු ප්‍රභාස්වර හිතව කොහොමද වඩන්නේ මේ සතරසත්පත්තහණය තුළ ඉද බික්කවේ බික්කුණෝ ආලෝක සංඥා සුග්ගහිතා හෝති දිවා සංඥා ස්වාදිට්ඨිතා එවං කෝ බික්කවේ බික්කු විවටේන චේතසාපරියෝනද්දේන සප්පභා සංචිත්තම් භාවේති පිරිසිදු හිතක් විවෘත හිතක් කැළඹින් නැති හිතක් වඩන්න හරි උපකාරයි කියනවා ආලෝක සංඥාව ආලෝක සංඥාව කියන්නේ ආලෝක නැත්නම් එළියේ නිමිත්ත හිතට ගන්නවා ආලෝකයේ නිමිති විතර ගන්නවා. දැන් මේක තියෙනවනේ භාවනා කරනකොටත් සාමාන්‍යයෙන් රාත්‍රී කාලේ භාවනා කරන නිලිමත වැඩි නම් දිවා සංඥාව ගන්නවා. ආලෝකයේ තියෙන ඉරේ සංඥාව සමහර අය ඉර සිහි කරනවා. සමහර අයට දවල් කාලේ ගස්කොලන් තිබ්බ විදිහ හිතෙන් සිහි කරනකොට නිදිමත නැති වෙනවා. සමහර අයට ආලෝක කසිනේ සිහි කරනවා. ඔය වගේ ආලෝක සංඥාව විතර පුරුදු කරන්න ඕන. පින්වතුනි, අපි සාමාන්‍යයෙන් මේ භාවනා කරගෙන හිතට සාමාන්‍යයෙන් භාවනාවට පුරුදු වෙනකොට අපි සාමාන්‍ය මෙහෙම වුණාට භාවනාව කාලයක් කරගෙන යනකොට හිතේ ආලෝකයක් ඇති වෙනවා. හිතේ එළියක් ඇති වෙනවා. ඒ ආලෝක සංඥාව නිතර පවත්වන්න ඕනම වෙලාවක යට සිහි කළා ගන්න පුළුවන් විදිහ හිතක් හදා ගන්න ඕන. මේක කරන්නේ යෝගාවචරය භාවනාව දිගින් දිගට දියුණු කරන කෙනා. ආන්නේක යාගේ ඉදිරිපාද භාවනාවට අයිති දෙයක්. මේන මේ විදිහට තමයි ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔන්න ඔය විදිහට තමයි ඉදිරිපාද භාවනාව කරන්නේ. දැන් ඔන්න ඔය ආකාරයෙන් ඔබට දැන් තේරෙනවද ඉදිරිපාද භාවනාවක් විදිහට වදින ආකාරය. අහංත දුර්ලභ කාරණා ටිකක් තමයි ඔබට අහන්න අවස්ථාව ලැබුණේ. ඒ තමයි ඉරිදිපාදේ වඩනකොට, ඒ කියන්නේ ඉරිදිපාද කියන එක පෙන්වත්නි, ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉරිදිපාද හතර මුල් කරගෙන තමයි සතර සතිපට්ඨානට කෙනෙක් යොමු වෙන්නේ. එතකොට මේ සතිපට්ඨාන භාවනාව කරද්දී මේ බෝධිපාක්ෂික ධර්ම 37 මේ වඩද්දී එයාගේ එයාව එකට මෙහෙවන බලවේගයේ බවට පත් වෙන්නේ එයා තුල තියෙන බලවත් කැමැත්ත, බලවත් වීරිය, බලවත් අදිෂ්ඨානය, බලවත් විමර්ශාව. එතකොට මේ භාවනා වශයෙන් වැඩින්නේ ඒ ඡන්දචිත්ත වීරිය විමර්ශා කියන කාරණා හතර අතිශයින් හැඟවෙන්නේ නැතුව තියෙන්න ඕනේ යතුල. ඒ කාරණා හතර දැඩිව ගන්නෙත් නැතුව තියෙන්න ඕන. තමා ඇතුලේ හැකලෙන්න දෙන්නෙත් නැතුව තියෙන්න ඕන. පිටතට විසිරෙන්න දෙන්නෙත් නැතුව තියෙන්න ඕන. පෙරපස සංඥාවෙන් වාසය කරන්නත් ඕන. ඒකට අතිශයින් සැඟවෙනවා කියලා කියන්නේ දැන් අපි මෙච්චර වෙලාවක් ඉගෙන ගත්තේ ඡන්ද චිත්ත වීරි විමර්ශා ඉරිදිපාද. එයා තුල කියන්නේ පුරුදු කරන කෙනෙක් කුසීත වුණොත් එහෙම අතිශයින් මේ එයාගේ ඉරිදිපාද සැඟවි යනවා. එහෙනම් කොච්චර වීරියෙන් කැපවීමෙන් කෙනෙක් මේ මාර්ගය පුරුදු කරන්න ඕනේද? ඊළඟට දැඩි කොට ගන්න එපා කියන්නේ උද්දච්චෙත් එක්ක ඕනාවට වැඩිය හිතට ගන්නත් එපා කියනවා මේක. ඊළඟට කියන්නේ දැන් පුරසාරම් දෙඩවිලි ඔක්කොම කැලේ. පුරසාරම් දෙඩවිලි ඔක්කොම තියෙන්නේ ඕනාවට වැඩිය හිතට ගත්තට පස්සේ. ඒකට හිත විසිරෙනවා. ඊළඟට මේ සතිපට්ඨාන භාවනාදී වඩද්දී තමා තුළ හැකිලෙන්න දෙන්න හොඳ නැහැ. හැකිලෙන්න දෙන්න හොඳ නැහැ කියන්නේ තීන මිද්දේ දුරු කරමින් මේ මාර්ගය වඩන්න ඕන. ඊළඟට පිටතට විසිරෙන්න දෙන්න නැතුන් ඉන්න ඕන. එතකොට බාහිර පංචකාමයට සිත යන්න නොදී මාර්ගය වඩන්න ඕන. ඊළඟට පෙරපස සංඥාවෙන් වාසය කරනවා කියලා කියන්නේ උදේ යම් විදිහකට වැඩුවද ඒක හවසටත් ඒ විදිහටයි වඩන්නේ. හවසටත් යම් විදිහකටද බණ භාවනාව පුරුදු කළේ උදේටත් ඒ විදිහටයි වඩන්නේ. ඒ වගේම යා මේ කයේ කිස්රොදින් පහලට යටිපතුලෙන් උඩට ශරීරයේ යම් විදිහකටද බලන්නේ ඒ විදිහටම යටිපතුලෙන් උඩ කිස්වලින් පහලට මේ ශරීරය, ඊළඟට කිස්වලින් පහලට යටිපතුලෙන් උඩ ශරීරය තිතිස්කුණප කොට්ටාසෙ මනාව නෝලින් නොසන හරියට බොජ්ජා මේ ඊර්දිපාද ධර්මයෝ මේ දියුණු පවුණු කරනවා අසුභ භාවනාව. ඊට පස්සේ දහවල වඩන විදිහටම රාත්‍රිය වඩන විදිහට දහවල එයා කියන්නේ යන් නිමිති යන් සටහන් වලින් එයාගේ හිතට අර භාවනා කරන්න කැමැත්තක් එනවනේ දවල් කාලේ. ඒ කැමැත්ත ඒ විදිහටම රාත්‍රී කාලෙත් කරගන්න ඕන. ඒ වගේම තමයි හිත ප්‍රභාස්වරව වඩන්නේ ආලෝක සංඥාව මෙනෙහි කිරීම. සතිපට්ඨාන ධර්මයන් ප්‍රායෝගිකව ඉදිරියට වඩද්දී හිත දියුණු කරගන්න ආකාරය තමයි දැන් ඔය විස්තර කළේ. එතකොට පින්වත්නි මතක තියාගන්න මේෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට මේ බුද්ධ ශාසනය නිවන් මාර්ගය ගැන අහලා හිත පහදව ගැනීම. චිත්ත පහදා ගන්න මෙහෙම වූ නිවන් මාර්ගයක් තියෙනවා නේ කියලා. මාර්ගේ හඳුනාගත්තට පස්සේ ඔබව කාටවත් මුලා කරන්න බෑ. ආ දැන් ඇස් දෙක පියාගන්න මන් ටික වෙලාවක් භාවනා කරලා ඔයාව සෝවාන් කරවන්න කියලා කිව්වට එයා අහුවෙන්නේ නැහැ. එයා නිවන් මාර්ගය දන්නවානේ භාග්‍යතුන් වහන්සේ කොහොමද මේක දේශනා කළේ කියලා. මේ කිසිවක් නොදන්නා වූ ඒ ධර්මයේ නොදන්නා වූ ජනතාව තමයි මේක එක්කිනම් බිලිබා ගන්නෙ. ඔවුන්ට ධර්මයේ නොතේරුණ නිසා. ඉතින් ඒ නිසා ඔබ ඒකට අසු නොවේවා කියලා තමයි අපි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. හිත පහදව ගන්න. නැවත නැවත මේ කියන්නේ හිත පහදව ගන්න. ඉතින් ඒ වගේම අපි ඉරිදිපාද කතාව අවසන් කරන්න කලින් තව විශේෂ කාරණාවක් ඉරිදිපාද සංයුත්තේ තියෙනවා. ඒක සිහි කරනවා ඔබගේ චිත්ත ප්‍රසාදී පිණිස. ඒ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපේ භාග්‍යතුන් වහන්සේ මනෝමය කලින් කයෙන් බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා තියෙනවද? ආනන්ද, තථාගතයන් වහන්සේ මනෝමය කයෙන් බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා තියෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඕලාරික සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ කයෙන් බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා තියෙනවද? ආනන්ද, තථාගතයන් වහන්සේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ඕලාරික කයෙනුත් බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා තියෙනවා. ආශ්චර්යයි ස්වාමීනි. අද්භූතයි. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ හරි සතුට වෙනවා. ආශ්චර්යයි ස්වාමීනි, අද්භූතයි. ආනන්ද, තථාගතයන් වහන්සේලා කියන්නේ ආශ්චර්යමෙන්ම ආශ්චර්ය ධර්මයන්ගෙන් සමන්විතය. අද්භූත මෙන්ම අද්භූත ධර්මයන්ගෙන් සමන්විතය. ආනන්ද, තථාගතයන් වහන්සේ යම් අවස්ථාවක කය සිතෙහි එකඟ කරනවා. හිතට අනුව කය එකඟ කරනවා. සිතත් කයෙහි එකඟ කරයි. සිතත් කයට අනුව එකඟ කරනවා. කයත් සිතට අනුව එකඟ කරනවා. සැප සංඥාවත් සැහැල්ලු සංඥාවත් කයෙහි බාහවිසෙත්. ආනන්ද, ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේගේ කය වඩාත්ම සැහැල්ලුයි, වඩාත්ම මෘදුයි, වඩාත් ක්‍රියාවට යෝග්‍ය වෙයි, වඩාත් ප්‍රභාසර වෙයි. ආනන්ද, එය මෙබඳු දෙයකි. දවසක් තිස්සේ ගිනියම් වෙලා තියෙන යකඩ ගුලියක් ගොඩාක් සැහැල්ලු වෙනවා, මෘදු වෙනවා, ක්‍රියාවට යෝග්‍ය වෙනවා, ඕන දෙයක් කරන්න පුළුවන් වෙනවා. ආන් මේ වගේ තථාගතයන් වහන්සේ කායට අනුව සිත, සිතට අනුව කය සැහැල්ලු කළා, ශප සංඥාව සැහැල්ලු කරලා, ඒ සැහැල්ලු ශප සංඥාව කයේ භාවයේ වාසය කරනකොට තථාගතයන් වහන්සේගේ කය ගොඩාක් සැහැල්ලු වෙවි යනවා. සැහැල්ලු වෙලා යනකොට ආනන්ද, ඊ අවස්ථාවේ සුළු මෙහෙවීමකින් තථාගතයන් වහන්සේට මේ ශරීරය අහසට ගන්න පුළුවන්. ඉතින් අහසට අරන් ආනන්ද ඕන තරම් ඉරිදි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. එක්කෙනෙක්ව ඉඳගෙන දහස් ගණන්ක් ඉඳගෙන එක්කෙනෙක් ආහසේ සක්මන් කරනවා, ඉරහන් දත ගානේවා. මේ විදිහට ඕනම දෙයක් බ්‍රහ්ම ලෝකේ දක්වාම කයින් වසන් කරන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ කය චිත්ත තරම් සැහැල්ලු කරනවා. පොළොන් රදකටත් එහා සැහැල්ලු කරනවා. මෙච්චර ශක්තියක් තථාගතයන් වහන්සේ තුල ඇති වුණේ කුමක් නිසාද? ඇති වුණේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන විදිපාද බහුලව වඩපු නිසා. මේ විදිපාද බහුලව වඩන මාර්ගය කුමක්ද? ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් කෙනෙක් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරනවාද එයා තුල වැඩින්නේ තිරිදිපාදම තමයි. ඉතින් මේ තියෙන්නේ එක කාරණාවක් 37 ආකාරයකට විස්තර කිරීමක් නේ තියෙන්නේ. ඒ නිසා අද ඔබ සන්තෝෂයටපත් වෙන්න ඕන ඡන්ද චිත්ත වීර්ය වීමාංසා කියන ඉරිදිපාද හතර මේ මාර්ගය පුරුදු කරන අය වඩන්නේ කොයි ආකාරයෙන්ද කියලා මේ කුසල් වඩන සිතක සැඟවුන ගුණධර්ම අහන්න ලැබිච්චකගෙන බුද්ධ ශාසනයකම විතරයි මේවා අහන්න ලැබෙන්නේ, වෙන ශාසනයක නෑ. මේ යුගයේ විතරයි අහන්න තියෙන්නේ, තවත් යුගයක නෑ. මේ යුගයෙන් පස්සේ ඉරිදිපාද කතාව අතුරුදහන් වෙලා ආය මේ ඡන්දචිත්ත වීරි විමංශා කියන විදිපාද හතර ගැන කතා කරන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය. මේ පොළව යොදුන් හතක් උඩට වැඩෙන්න ඕන ආය මේ වචන ටික අහන්න. ඔබ අද අහපු මේ බණ ටික අහන්න මේ යුගේ නැති වෙච්ච ගමන් ආය පොළව ගව් හතක් වැඩෙන්න ඕන ආයේ වචන ටිකවත් අහන්න. පුරුදු කිරීම ගැන කවර කතාවද? ඒ නිසා දුර්ලභදී දුර්ලභ වශයෙන්ම තේරුම් ගන්න. අපි මේ ධර්මය අහලා හිත පහදව ගත්තා. ඒ පින්බලෙන් ධර්ම ශ්‍රවණය කරපු පින්බලෙන් අපි තුලද ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන විදි පද පාද මනාව වැඩි යන්න මේ පින් හේතු ආසනාව වේවා කියලා සියලු දෙනාට සිත ප්‍රාර්ථනා කරනවා.